بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් إنا فتحنا لك فتحا مبينا ليغفر لك الله ما تقدم من ذنبك وما تأخر ويتم نعمته عليك ويهديك صراطا مستقيما وينصرك الله نصرا عزيزا هو الذي أنزل السكينة في قلوب المؤمنين ليزدادوا إيمانا مع إيمانهم ولله جنود السماوات والأرض وكان الله عليما حكيما نبي محمد سببين ما أبي නුඹට ප්‍රකට ජයග්‍රහණයක් ලබා දුන්නෙමු. නුඹගේ පෙර සහ පසු පව්වලට සමාව දීම පිණිසද, නුඹට ඔහුගේ ආශිර්වාද සපුරාලනු පිණිසද, නුඹ ඍජු මාර්ගයට පමුණුවනු පිණිසද, අල්ලාහ් නුඹට බල සම්පන්න උදව්වක් කරනු පිණිසද, සැබවින්ම අපි නුඹට ප්‍රකට ජයග්‍රහණයක් ලබා දුන්නෙමු. ඔවුන් විශ්වාසය සමග තව තවත් විශ්වාසය වැඩි කරනු පිණිස විශ්වාසවන්තයින්ගේ සිත් තුළට සැනසුම පහළ කළේ ඔහුය. තවද අහස්වල සහ මහ පොළොවේහි සේනා අයිතිවන්නේ අල්ලාහ්ටමය. අල්ලාහ් සර්වඥ සහ සර්ව ප්‍රඥාවන්ත වන්නේය. ليدخل المؤمنين والمؤمنات جنات تجري من تحتها الأنهار خالدين فيها ويكفر عنهم سيئاتهم وكان ذلك عند الله فوزا عظيما ويعذب المنافقين والمنافقات والمشركين والمشركات الظانين بالله ظن السوء عليهم دائرة السوء وغضب الله عليهم ولعنهم وأعد لهم جهنم وساءت مصيرا ولله جنود السماوات والأرض وكان الله عزيزا حكيما ඔහු මේ කර තිබෙන්නේ යටින් දිය දහරාවන් ගලා බසිනා ජන්නාවට එනම් ස්වර්ග උයනට විශ්වාසවන්තයින් සහ විශ්වාසවන්තයන් ඇතුළු කර ඔවුන් එහි සදාකාලිකයන් කරවීම පිණිසය. ඔවුන්ගෙන් ඔවුන්ගේ නපුරුකම් පහ කිරීම පිණිසය. තවද මෙය අල්ලාහ්ගේ සන්නිධානයේහි මහත් ජයග්‍රහණයක් වන්නේය. තවද එය අල්ලාහ් සම්බන්ධයෙන් පෞකාර අදහස් දරන කුහක මුනාෆික්වරුන් සහ මුනාෆික්වරියන්ටත්, ආදේශ තබන මුශ්‍රික්වරුන් සහ මුශ්‍රික්වරියන්ටත් දඩුවම් කිරීම සඳහාය. ඔවුන් සැලසුම් කළ ඔවුන්ගේ අකුසලය නැවත පෙරලා ඔවුන් වෙලා ගන්නේය. තවද අල්ලාහ් ඔවුන් කෙරෙහි කෝප විය. තවද අල්ලාහ් ඔවුන්ට ශාප කළේය. තවද ඔවුන්ට නිරය පිළියෙල කළේය. එය අවසානයේ යන තැනින් ඉතා නපුරුය. අහස්වල සහ මහ පොළවේ සේනා අල්ලාහ්ට අයිතිය. අල්ලාහ් සර්ව බලධාරී සහ සර්ව ප්‍රඥාවන්ත වන්නේය. أرسلناك شاهدا ومبشرا ونذيرا لتؤمنوا بالله ورسوله وتعزروه وتوقروه وتسبحوه بكرة وأصيلا إن الذين يبايعونك إنما يبايعون الله يد الله فوق أيديهم فمن نكث فإنما ينكث على نفسه ومن أوفى بما عاهد عليه الله فسيؤتيه أجرا عظيما نبي محمد سببින්ම අපි නුඹ සාක්ෂිකරුවෙක් වශයෙන්ද සුභාරංචි දරන්නෙක් වශයෙන්ද අනතුරු අඟවන්නෙක් වශයෙන්ද එවෙමු. ඔහු එසේ කළේ නුඹලා අල්ලා සහ ඔහුගේ රසූල්වරයා කෙරෙහි විශ්වාසය තැබීමටත් ඔහුට උදව් කිරීමටත් ඔහුට ගරු කිරීමටත් නුඹලා උදේ සවස අල්ලාහ්ව සුපවිතුරු කිරීමටත්ය. නබි මුහම්මද් සැබවින්ම නුඹට ප්‍රතිඥා දුන් අය සැබවින්ම අල්ලාහ්ටය ප්‍රතිඥා දුන්නේ. අල්ලාහ්ගේ අත ඔවුන්ගේ අත්වලට ඉහළින්ය. යමෙක් ප්‍රතිඥාව කඩ කරන්නේ නම් එය කඩ කරන්නේ තමාටම එරෙහිවය. යමෙක් අල්ලාහ් සමග වූ කිවිසුම එලෙසම ඉටු කරනුයේ කවරෙක්ද ඔහුට මතු මහා තිලිනයක් ඔහු පිරිනමන්නේය. سيقول لك المخلفون من الأعراب شغلتنا أموالنا وأهلنا فاستغفر لنا يقولون بألسنتهم ما ليس في قلوبهم قل فمن يملك لكم من الله شيئا إن أراد بكم ضرا أو أراد بكم نفعا بل كان الله بما تعملون خبيرا. نبي محمد අපේ වස්තුවත් අපේ දරුපවුලත් අපට කාර්ය බහුල කළහ. එනිසා අප වෙනුවෙන් සමාව අයදිනු මැනවයි කාන්තාරයේ අරාබිවරුන්ගෙන් පසුබට වූ අය කියති. ඔවුහු තම සිත් තුළ නොපවතින දෑ තම මුවින් කියති. එසේනම් නුඹලාට අයහපතක් හෝ යහපතක් සිදුවීම අල්ලාහ්ගේ අපිමතය නම් ඔහුගේ එම තීන්දුව වැළැක්විය හැක්කේ කවරෙකුටදැයි ඔවුනට කියනු. නුඹලා කරන සියලු දෑ අල්ලාහ් මැනවින් දන්නේය. بل ظننتم أن لن ينقلب الرسول والمؤمنون إلى أهليهم أبدا وزين ذلك في قلوبكم وظننتم ظن السوء وكنتم قوما بورا وَمَن لَّمْ يُؤْمِن بِاللَّهِ وَرَسُولِهِ فَإِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَعِيرًا وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ يَغْفِرُ لِمَن يَشَاءُ وَيُعَذِّبُ مَن يَشَاءُ وَكَانَ اللَّهُ غَفُورًا رَّحِيمًا. نُؤْسِيَ رَسُولُ وَرَيَادَ විශ්වාසවන්තයින්ද කිසි කලෙක ඔවුන්ගේ දරුපවුල් කරා නොඑනු ඇතැයි නුඹලා සිතුවහ. එය නුඹලාගේ සිත් දැකුම් කළු කළේය. තවද නුඹලා නපුරු සිතුවිල්ලක් සිතුවහ. නුඹලා ඉතාමත් දුෂ්ට ජනතාවකි. යමෙක් අල්ලාහ් ගැනද ඔහුගේ රසූල්වරයා ගැනද විශ්වාස නොකරන්නේ නම් සැබවින්ම එවැනි ප්‍රතික්ෂේප කරන්නවුනට දැල් වෙන ගින්න අපි පිළියල කළෙමු. අහස්වල සහ මහ පොළවේ රාජධානිය අල්ලාහ්ටමය. ඔහු අබිමත අයට ඔහු සමාව දෙන්නේය. තවද ඔහු අබිමත අයට ඔහු දඩුවම් දෙන්නේය. අල්ලාහ් සර්ව ක්ෂමාශීලීද අසම සම කරුණාන්විතද වන්නේය. سيقول المخلفون إذا انطلقتم إلى مغانم لتأخذوها ذرونا نتبعكم يريدون أن يبدلوا كلام الله قل لن تتبعونا كذلكم قال الله من قبل فسيقولون بل تحسدوننا بل كانوا لا يفقهون إلا قليلا قل للمخلفين من الأعراب ستدعون إلى قوم أولي بأس شديد تقاتلونهم أو يسلمون فإن تطيعوا يؤتكم الله أجرا حسنا وإن تتولوا كما توليتم من قبل يعذبكم عذابا أليما ليس على الأعمى حرج ولا على الأعرج حرج ولا على المريض حرج ومن يطع الله ورسوله يدخله جنات تجري من تحتها الأنهار ومن يتولى يعذبه عذابا أليما نبلا غنيمة إنام යුද බිමේ සතුරා අතහැර ගිය වස්තුව ගැනීමට යන විට නුඹලා සමග යෑමට අපටත් අවසර දෙනුයි සටන් කිරීමට යෑමට පසුබට වූ අය කියති. ඔව්හු අල්ලාහ්ගේ තීන්දුව වෙනස් කිරීමට අදහස් කරති. නුඹලා අප සමග යා යුතු නැතයි අල්ලාහ් මීට පෙර පවසා ඇති බව නබි මුහම්මද් පවසව. එවිට නොඑසේය. නුඹලා අප ගැන ඊර්ෂ්‍යා කරන්නෙහු යයි ඔහු කියති. නොඑසේය. ස්වල්ප වශයෙන් මිස ඔහු වටහා නොගනිති. ඉතා බලවත් ජනතාවක් සමග සටන් කිරීමට නොබෝ කලකින්ම නුඹලා කැඳවනු ඇත. එවිට ඔවුන් යටත් වූයේ නැතිනම් ඔවුන් සමග නුඹලා සටන් කළ යුතුයි. නුඹලා කීකරුවන්නේ හුනම් අල්ලාහ් නුඹලාටද හොඳ තිළින පිරිනමනු ඇත. නුඹලා මීට පෙර පිටුපෑලෙසින් පිටුපෑවොත් අල්ලාහ් නුඹලාට වේදනීය දඩුවමකින් දඩුවම් කරන්නේ යයි කාන්තාරයේ අරාබිවරුන්ගේ සටන් කිරීමට යෑමට ප්‍රමාද වූ අයට නබි මුහම්මද් පවසව. කෙසේ වුවත් සටනට නොපැමිණියා වූ අන්ධයාට වරදක් නැත. තවද කොරාටද වරදක් නැත. තවද රෝගියාටද වරදක් නැත. අල්ලාහ්ට සහ ඔහුගේ රසූල්වරයාට කීකරුවන්නේ කවරෙක්ද? එහි යටින් දිය දහරාවන් ගලා බසිනා ස්වර්ග උයන්වලට ඔහු එනම් අල්ලාහ් එවන් අය ඇතුළු කරවන්නේය. යමෙකු පිටුපාන්නේද ඔහුට වේදනීය දඩුවමකින් දඩුවම් කරන්නේය. لقد رضي الله عن المؤمنين إذ يبايعونك تحت الشجرة فعلم ما في قلوبهم فأنزل السكينة عليهم وأثابهم فتحا قريبا ومغانم كثيرة يأخذونها وكان الله عزيزا حكيما وعدكم الله مغانم كثيرة تأخذونها فعجل لكم هذه وكف أيدي الناس عنكم ولتكون آية للمؤمنين ويهديكم صراطا مستقيما وأخرى لم تقدروا عليها قد أحاط الله بها وكان الله على كل شيء قديرا ඔවුන් එනම් විශ්වාසවන්තයින් ගස යට සිට නුඹට පක්ෂපාතීව දිවුරුම් දුන් කලෙහි අල්ලාහ් විශ්වාසවන්තයින් ගැන තෘප්තියටපත් විය. එවිට ඔවුන්ගේ හදවත තුල පවතින දේද ඔහු දැනගත්තේය. එහෙයින් ඔහු ශාන්තභාවය ඔවුන් කෙරෙහි පහළ කළේය. තවද ඔහු සමීප ජයග්‍රහණයක්ද යුද බිමේදී ඔවුනට අත්වන වස්තු රාශියක්ද ඔවුනට පිරිනැමුවේය. අල්ලාහ් සර්ව බල පරාක්‍රම සර්ව ප්‍රඥාවන්ත වන්නේය. යුද බිමේදී අතහැර දමන ලද බොහෝ ගනීමත් වස්තු නුඹලා ලබා ගන්නහු යැයි අල්ලාහ් නුඹලාට පොරොන්දු විය. ඒ අනුව දැනට ඔහු නුඹලාට මෙම ජයග්‍රහණය දුන්නේය. තවද නුඹලාට පහර දීමෙන් ජනයාගේ අත් වැළක්වූයේය. විශ්වාසවන්තයින්ට සංඥාවක් වීම පිණිස හා ඔහු එනම් අල්ලාහ් නුඹලා ඍජු මාර්ගයට යොමු කිරීම පිණිසය. තවද අල්ලාහ් එය වටකරගත් නුඹලාට මෙතෙක් ලබාගත නොහැකි වූ යුද බිමේ අතහැර දැමූ අනෙකුත් දෑද ලබා දීමට අල්ලාහ් පොරොන්දු වෙයි. අල්ලාහ් සෑම දෙයක් සම්බන්ධයෙන්ම සර්ව බල සම්පන්න වන්නේය. ولو قاتلكم الذين كفروا لولوا الأدبار ثم لا يجدون وليا ولا نصيرا سُنَّةَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ مِنْ قَبْلُ وَلَنْ تَجِدَ لِسُنَّةِ اللَّهِ تَبْدِيلًا وَهُوَ الَّذِي كَفَّ أَيْدِيَهُمْ عَنْكُمْ وَأَيْدِيَكُمْ عَنْهُمْ بِبَطْنِ مَكَّةَ مِنْ بَعْدِ أَنْ أَظْفَرَكُمْ عَلَيْهِمْ وَكَانَ اللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا ප්‍රතික්ෂේපකයින් නුඹලාට විරුද්ධව සටන් කළානම් ඔව්හු සැබවින්ම පිටුපා නොවෙති. ඉන්පසු ඔව්හු කිසිම ආරක්ෂකයෙකු හෝ උදව්කාරයෙකු නොලබන්නෝය. මීට පෙර ඉකුත් වූ අල්ලාහගේ පිළිවෙතමයයි. අල්ලාහගේ පිළිවෙතෙහි කිසිම වෙනසක් නුඹ නොදකින්නෙහිමය. මක්කා මිටියාවතෙහි ඔවුන් මත නුඹලා ජයග්‍රාහකයන් බවට පත් කළ පසු ඔවුන්ගේ අත් නුඹලාගෙන්ද නුඹලාගේ අත් ඔවුන්ගෙන්ද වැළක්වූයේ ඔහුමය. තවද අල්ලාහ් නුඹලා කරන දේ දකින්නෙක වන්නේය. هم الذين كفروا وصدوكم عن المسجد الحرام والهدي معكوفا أن يبلغ محلة ولولا رجال مؤمنون ونساء مؤمنات لم تعلموهم أن تطؤوهم فتصيبكم منهم معرة بغير علم ليدخل الله في رحمته من يشاء لو تزيلوا لعذبنا الذين كفروا منهم عذابا أليما إذ جعل الذين كفروا في قلوبهم الحمية حمية الجاهلية فأنزل الله سكينته على رسوله وعلى المؤمنين وألزمهم كلمة التقوى وكانوا أحق بها وأهلها وكان الله بكل شيء عليما ප්‍රතික්ෂේප කරමින් මස්ජිදුල් හරාමේ නුබලාද අල් හදියු නම් කැප කිරීමට નિયમિત සතුන් ඝාතනය ස්ථානයට ළඟා වීමෙන් වැළක්වූයේද ඔවුන්ය. මක්කාවේහි නුඹලා ඔවුන් නොදන්නා විශ්වාසික පුරුෂයින් සහ විශ්වාසික ස්ත්‍රීන් නොසිටියේ නම් තවද නුඹලා නොදෙනුවත්වම නුඹලා විසින් ඔවුන් පයට පෑගීම හේතු කොටගෙන නුඹලාට ඔවුන්ගෙන් චෝදනාවක් ඇතිවන්නේය. එවිට සටන් කිරීම නැවැත්වීම සඳහා අවසර නොදෙන්නට තිබුණි. එය නවත්වන ලද්දේ අල්ලාහට අබිමත අය ඔහුගේ පරම දයාවට ලක්කර ගැනීම සඳහාය. විශ්වාසවන්තයින් මක්කාවේ ජනයාගෙන් වෙන්ව සිටියානම් ඔවුන් අතර සිටි ප්‍රතික්ෂේපකයින්ට අප වේදනීය දඩුවමක් දෙන්නට තිබුණි. ප්‍රතික්ෂේපකයින් තම සිත් තුළ අඥාන උඩඟු ඇති කරගත් අවස්ථාවේ අල්ලාහ් සිය සාමය තම රසුන්වරයා සහ විශ්වාසවන්තයින් වෙත පහළ කළේය. තවද ඔවුන් බිය බැති වදනට බැඳී ජීවත් වන අය බවට පත් කළේය. ඔව්හු ඊට සුදුසෝද හිමිකරුවෝද ඌහ. සියලු දෑ කෙරෙහි අල්ලාහ් සර්වඥානි වන්නේය. لقد صدق الله رسوله الرؤيا بالحق لتدخلن المسجد الحرام إن شاء الله آمنين محلقين رؤوسكم ومقصرين لا تخافون فعلم ما لم تعلموا فجعل من دون ذلك فتحا قريبا سببින්ම අල්ලාහ් තම රසූල්වරයාගේ සිහිනය සත්‍ය කළේය. එය සියුම් වශයෙන් යථාර්ථයට අනුකූල වෙයි. අල්ලාහ් අබිමත වී නම් නුඹලා හිස් බූගා ගනිමින්ද හිසකේ කොට කර ගනිමින්ද කිසිඳු බියකින් තොරව පූර්ණ ආරක්ෂාව සහිතව මස්ජිදුල් හරාමයට නුඹලා සැබවින්ම පිවිසෙන්නාහුය. නුඹලා නොදැන සිටි දේවල් ඔහු දැන සිටී. එනිසා සිහිනය මුදුන්පත් කර ගැනීමට පෙර ඔහු සමීප ජයග්‍රහණය ලබා දුන්නේය. හුවල්ලදි أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله وكفى بالله شهيدا محمد رسول الله والذين معه أشداء على الكفار رحماء بينهم تراهم ركعا سجدا يبتغون فضلا من الله ورضوانا سيماهم في وجوههم من أثر السجود ذلك مثلهم في التوراة ومثلهم في الإنجيل كزرع أخرج شطأه فآزره فاستغلظ فاستوى على سوقه يعجب الزراع ليغيظ بهم الكفار وعد الله الذين آمنوا وعملوا الصالحات منهم مغفرة وأجرا عظيما එය සියලු දහම් වලට වඩා ඉහලින් ඉස්මතු කරවන පිණිස යහමඟ සහ සත්‍ය ධර්මයේ සහිතව ඔහුගේ රසූලවරයා එවුවේ ඔහුමය. මෙයට සාක්ෂියක් වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය. මුහම්මද් අල්ලාහ්ගේ රසූලවරයාය. ඔහු සමග වූ අය අවිශ්වාසිකයින් කෙරෙහි ඉතා දැඩිය. තම තමන් අතරෙහි දයාලුය. අල්ලාහ්ගේ ආශිර්වාදයත් ප්‍රසාදයත් අයදිමින් ඔවුන් රුකු සහ සුජූද්හි සිටිනු නුඹ දකින්නේය. සුජූද් කිරීමෙන් වූ සලකුණු ඔවුන්ගේ මූණවලය. මෙම සලකුණ මගින් ඔවුන් හඳුනාගත හැකිය. තවුරාතේ මොවුන් ගැන සඳහන් උපමාවද එසේය. ඉංජීල්හි ඔවුන්ගේ උපමාව දළු දමන භෝගයකි. පසුව එය සවිමත් වෙයි. ඉන්පසුව එය විශාල වෙයි. ඉන්පසුව ස්වකීය කඳෙන් නැගී සිටී. මෙය එය වපුරන්නන්ට සතුට ගෙන දෙයි. මෙය ප්‍රතික්ෂේප කළ උනට ප්‍රකෝපය ඇති කරවයි. මොවුන් අතුරින් විශ්වාස කර යහකම් කරන අයට සමාවත් විශාල තිළිණයක් ඇතැයි අල්ලාහ් ප්‍රතිඥා දෙයි.